නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහිති. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ තම තමන්ගේ නැනනුවන්ට පමණ ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයේ තුල පවතින සෝතාපන්න ඵලය. එහෙම නැත්නම් තම තමන්ට තේරෙන ඒ දැනුම තුල සංගවුණු සම්මාදිටිය කුමක්ද කියන එක තමයි අද අපේ විශේෂ සාකච්ඡාව. මේ කාරණාව අද අපේ වර්තමාන ජීවිතයට ගොඩාක් වැදගත් කියලා අපට හිතෙනවා. ඒකට හේතුව තමයි මේ සම්මාදිටිය කියන ධර්මතාවය අද ලෝකේ ගොඩාක් කටි ස්පර්ශ කරමින් තමයි ජීවත් වෙන්නේ. හැබැයි තමන් මේ සම්මාදිටිය තමයි ස්පර්ශ කරන්නේ, සම්මාදිටියක් තුල තමයි ජීවත් වෙන්නේ. හැම මොහොතක් ගානේ මේ සම්මාදිටියත් එක්ක තමයි මම ගත කරන්නේ කියන එක පිළිබඳව දැනුම නැති නිසා ඒ කට්ටිය මිත්‍යාවටපත් වෙලා, මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා අපි කියන්නේ ඇත්තටම මිත්‍යා දෘෂ්ටියක් තියෙන නිසා නෙමෙයි, සම්මා දෘෂ්ටිය අඳුරන්නේ නැති නිසා. අද අපේ වර්තමාන ජීවිතය තුළ අපි මිත්‍යා දෘෂ්ටිකයෝ අසත්පුරුෂයෝ කියලා අපි කියනවා. හැබැයි ඒකේ යථාර්ථය කුමක්ද කියන එක පිළිබඳව ගොඩාක් දුරට අපි දන්නෙත් නැහැ. මොකද්ද ඒකේ යථාර්ථය, පරම සත්‍යය කියලා බැලුවාම සම්මා දුට්ටිය දන්නේ නැති නිසා මිත්‍යා දුට්ටියක් ඇති වුණා මිසක් මිත්‍යා දුට්ටියක් අලුතෙන් වඩපු කෙනෙක් මේ ලෝකේ නැහැ. ලක්ෂ ගාන මිනිස්සු ළඟට ගිහිල්ලා කොහොම මිත්‍යා දුට්ටිය හරියට දැනගෙන හඳුනාගෙන නිවැරදිව මිත්‍යා දුට්ටිය වඩලා ඒක ප්‍රත්‍යක්ෂ කරප කෙනෙක් ඉන්නවා නම් අතුස්සන්න කියලා කිව්වම එහෙම කෙනෙක් ලෝකේ නැහැ. ඇයි මිත්‍යා දුට්ටිය වඩන්න බෑ? මිත්‍යා දෘෂ්ටියක් වඩලා මිත්‍යා දෘෂ්ටි කෙනෙක් බවට පත් වෙන්නත් බෑ. සම්මා දෘෂ්ටිය හඳුනාගත්තේ නැති වුනාම, සම්මා දෘෂ්ටිය දැන නොගත්තාම එයා මිත්‍යා දෘෂ්ටිකේ බවට පත් වෙන මේක ඉබේ ඇති වෙන එකක්. මෙයා හොඳ කෙනෙක් නෙමෙයි කියලා කියන, හොඳ කෙනෙක් නෙමෙයි කියන මානසිකත්වය තුලින් අපි යට නරක කෙනෙක් කියන නාමය දීලා ඉවරයි. හැබැයි ඇත්තටම එයා නරක කෙනෙක් නෙමෙයි, හොඳ කෙනෙක් නෙමෙයි. හොඳ නැති නිසා යා නරකයි කියන ගණයට වැටෙනවා. ඒ වගේ ධර්මතාවයක් තමයි මේ මිත්‍යා දෘෂ්ටි කියන ධර්මතාවය. මේ ධර්මතාවය ගොඩාක් අය ස්පර්ශ කරමින් ජීවත් වෙනවා. තථාගතයන් වහන්සේලා දන්නවා මේ ලෝකේ මේ වගේ ධර්මතාවයක් තියෙන බව. බොහොම ආමුලස දුර්ලභ ගණයේ අවස්ථාවක් තමයි තථාගතයන් වහන්සේ ධර්මදේශනාවකට වැඩලා භාග්‍යතුන් වහන්සේ නිස්සබ්දව සිටිනවා. දැන් හැමෝටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා, තථාගතයන් වහන්සේ නිස්සබ්දව පවතින්නේ ඇයි කියන එක. මේක ලොකු ගැටලුවක්. ආනන්ද තෙරුන් වහන්සේ ඉතින් හැමෝටම ලොකු ප්‍රශ්නයක් මේකයි, තථාගතයන් වහන්සේ නම නිස්සබ්දව සිටින්නේ ඇයි? ධර්මාසනේ වැඩ ඉන්නවා, භාග්‍යතුන් වහන්සේ සද්ද මොකවත් නැහැ. ටික වේලාවක් ගියාට පස්සේ පේසකර්මාන්තයක වැඩ ඉවර කරලා පේසකර්මාන්තේ දියණිය එනවා. අන්න භාග්‍යතුන් වහන්සේ දැන් එයාගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. දියණිය, නුඹ කොතනෙන් එන්නේදයි දන්නවාද? දියණිය, නුඹ කොතනට යන්නේදයි දන්නවාද? නැවත භාග්‍යතුන් වහන්සේ අහනවා. දියණිය, නුඹ කොතනින් එන්නේදයි දන්නවාද? දියණිය, නුඹ කොතනට යන්නේදයි දන්නවාද? අදයි ඒ සූත්‍රය අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතන. හැබැයි මේ සූත්‍රයේ මේ පුංචි සාරාංශය, පුංචි කාරණාව ගත්තාම අපිට නොතේරිච්ච විශාල ගැඹුරු දාර්ශනික අර්ථයක් මේක තුල තියෙනවා. හැබැයි ඒ පේසකර්මාන්ත දියණිය එතන සෝතාපන්න වුණාය කියන එකත් පොතේ සඳහන් වෙලා තියෙනවා. එහෙනම් මේ කාරණාව කියෝපු, මේ සූත්‍රය හොඳට කටපාඩම් කරපු, සම්පූර්ණ කාරණාව පොතෙන් දැනගත්ත අපි සෝතාපන්න වුණ නෑනේ. එහෙනම් මොකද්ද මේක තුළ තියෙන යථාර්ථය කියලා බලනකොට අපිට හැයිලා තියෙන දේ නෙමෙයි එදා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අපට දැනෙන දේ නෙමෙයි එදා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඇත්තට මේ සූත්‍රය තුළ සම්පූර්ණම කියවලා බැලුවාම, පියවරෙන් පියවරට එක ලස්සන කතාවක් වාගේ කියවලා බැලුවාම අපට පැහැදිලිව පේනවා කොතනින් එන්නේදයි කියන ආනකොට පේසකර්මාන්ත දියණිය මම දන්නේ මේ ස්වාමිනී කියලා උත්තර දෙනවා. කොතැනට යන්නේදයි හැවුවාම ඒකටත් එයා දන්නවයි කියලා උත්තර දෙනවා. කොතනින් එන්නේදයි හැව්වාම ස්වාමිනී නොදනිමි කියලා කියනවා. කොතැනට යන්නේදයි හැව්වාම ස්වාමිනී නොදනිමි කියලා කියනවා. මේ තුල විශාල ගැඹුරු හර්ථයක් තියෙනවා. ඒක විදර්ශනාවක්. කෙටියෙන් කියනවා නම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව වඩන් නැතුව කෙලින්ම ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව වඩන මානසිකත්වයක් එදා ඒ පේසකර්මාන්ත දියණියට තිබුණා. කොතනින් එන්නේදයි අහනකොට දනිමි කියලා කියන්නේ අපේ ගම, අපේ දෙමව්පිය, ඥාතියෝ, රට, ජාතිය මේක දන්නවයි කියලා කියනවනම් එන ආපු තැන දන්නවා. යන තැන දන්නවද කියලා අහුවාම කවදාද ඉතින් මැරෙනවනේ, ඉතින් මරණයෙන් තමයි ඉතින් යන්නේ, ඉතින් ඒකත් දන්නවා. කොතනින් එන්නේදයි අහනකොට නොදනිමි ස්වාමිනී කියනකොට වේසකර්මාන්ත දීනිට තේරෙනවා නැවත වතාවක් භාග්‍යතුන් වහන්සේ ආන්නේ අරකතන්දරේ නෙමෙයි. එහෙනම් සංසාරේ කවදද පටන් ගත්තේ? කොතන ඉඳලාද එන්නේ මේ සංසාරේ? ආරම්භ වෙච්ච දවස දන්නවද කියන එකයි මේ ආන්නේ. එතකොට දීනිය කියනවා ස්වාමිනී මම නොදනිමි කියලා කියනවා. මරුණට පස්සේ නැවත ඉපදෙනවා, නැවත සංසාරේ යනවා. කවදාද කොතනින්ද මේක කෙරවල වෙන්නේ යනතන දන්නවද කියලා අහුවාම අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒක දන්නෙත් නෑ කියලා කියනවා. මේක තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූයිති කියලා කියන තම තමන්ගේ නැනනුවණට ප්‍රත්‍යක්ෂ වෙන සෝතාපන්න ඵලය. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය. අපට ගෝචර වෙන්නේ අපට තියෙන දැනුමට අනුව විතරයි. අපට යම ප්‍රත්‍යක්ෂ වෙන්නේ අපේ දැනුමට සීමාවට ගෝචර වෙන ටික විතරයි. ඊටු ටික සීමා වෙන්නේ නෑ. මෙන්න මේ කාරණාව එදා පේසකර්මාන්ත දියණියට තේරුණා, අපට තේරුනේ නෑ. එහෙනම් අද අපි යම්කිසි නාම රූපයක් දිහා බලලා කමඨානක් වඩනකොට, ආනාපාන සතිය දිහා බලනකොට, පිම්බීම ඇකිලිම බලනකොට, සක්මන් භාවනාව වඩනකොට අපිට තේරිච්ච ටික නෙමෙයි අපි ස්පර්ශ කරන්නේ, නොතේරිච්ච ටික. මේම වඩනකොට මේකෙන් සතර සටිපට්ඨානය වඩන්නේ කොහමදයි කියලා අපි එක තේරුම් ගන්න උත්සාහ කරනවා, විදර්ශනා කරනවා, ගිහිල්ලා ලයිට් කණු වල ගස්වලකින් ඇප්පෙනවා. ඇත්තටම මම සක්මන් කරමි කියන එක තේරුණා නේද? ඒ තේරිච්ච ටිකවත් තේරුම් අරන් නැහනේ. එහෙනම් මේ සෑම නාම රූපය තුළම අපට තේරෙන ටිකක් තියෙනවා, ගෝචර වෙන ටිකක් තියෙනවා. අන්න ඒ ටික අපි තේරුම් ගන්නට ඕනේ. ඒක තමයි සම්මාදිට්ඨිය. තේරෙන ටික තේරුම් ගත්තාම, දැනගත්තාම ඒක සම්මාදිට්ඨිය. නොතේරෙන ටික තේරුම් ගන්න උත්සාහ කළාම, ඒක තේරුම් ගන්න බැරුව ගැටුණාම, ඇලුනාම, ඒක විදර්ශනය කර කර කාලය ගත කළාම ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. තමන්ට තේරෙන්නේ නැහැ කියලා තියෙනවා නම්, තමන්ගේ ප්‍රඥා පාරමිතාවේ තරම මෙච්චර නම්, තමන්ගේ අවබෝධයේ මෙච්චර නම්, ඊට වඩා එකක් තේරෙන්නේ නැහනේ. මේක ඉස්සෙල්ලා තේරුම් ගන්න එපාය. තමන්ට තේරෙන්නේ නැති ටික තේරුම් ගන්න වෑයම් කරනවා, උත්සාහ කරනවා කියලා කියන්නෙම එයාට කවදාවත් ඒක තේරෙන්නේ නැහැ කියන එක නේද? රාතේකට තේරෙන ධර්මතාවයන් ඇත්තටම සකෘදාගාමි කෙනාට, අනාගාමි කෙනාට තේරෙන්නේ නැහැ. හේතුව උන්වහන්සේ සියලු කෙලෙස් වලින් පරතිතම නිවිලා, එහෙම නැත්නම් නිරෝධ වෙලා උන්වහන්සේ ඒක තේරුම් ගත්තේ. අපි ටිකක් හරි කෙලෙස් එක්ක ඉඳගෙනයි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. අපට ඒකින ධර්මතාවය තේරෙන්නේ නැහැ. එහෙනම් අනාගාමි වෙන කෙනාට, සකෘදාගාමි වෙච්ච කෙනාට තේරෙන ධර්මයේ සෝතාපන්න කෙනාට තේරෙනවද? කිසිසේත්ම තේරෙන්නේ නැහැ. සෝතාපන්න ඵලය එක සීමා සහිත එකක්. සෝතාපන්න ඵලයේ ඉන්න කෙනාට තේරෙන ධර්මතාවය පුතිජන කෙනාට තේරෙනවද කියලා ඇහුවොත් ඒක වීලුවක් වාගේ කවදාවත් තේරෙන්නේ නැහැ. තේරුණායි කියලා කියනවනම් ඒක බොරුවක්. එදා පේසකර්මාන්ත දියණියට තේරුණා ආපු තැන ඇත්තටම මම දන්නේ නැහැ, දන්නේ නැහැ කියන එක එයා දැනගත්තා. යන තැන ඇත්තටම මම දන්නේ නැහැ, ඒකත් එයා දැනගත්තා. හැබැයි ඉන්නේ මෙතන කියන එක විතරක් එයා දන්නවා. ඒක විශ්වාසයි. ඒකට සාක්ෂි තියෙනවා. ඇයි මෙතන එයා ඉන්න නිසා. අන්න ඒ ටික විතරක් එයා අරියටම දැනගත්තා. එහෙනම් අද අපි වර්තමානයේ ජීවත් වෙනකොට අපි නොදන්න ටික තේරුම් ගන්න උත්සාහ කරනවා, නොතේරෙන ටික තේරුම් ගන්න උත්සාහ කරනවා, අවබෝධ නොවෙච්ච ටික අවබෝධ කරගන්න උත්සාහ කරනවා. හැබැයි අවබෝධ වෙච්ච ටික අපි තේරුම් ගන්න, ඒක වටහා ගන්න අපි කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. එහෙනම් වැටහෙන ටික නොහටාගෙන ජීවත් වෙලා අර නොවැටිච්ච එක තේරුම් ගන්න උත්සාහ කරනවා. අවබෝධ වෙච්ච ටික අවබෝධ කරගන්න, අවබෝධ නොවෙච්ච ටික අවබෝධ කරන්න දවස් ගානේ මාන්සියලා කමටහන් වඩනවා. මෙන්න මේක තමයි අපි තුල තියෙන මිත්‍යා දෘෂ්ටිය. සම්මා දෘෂ්ටිය නොදැක්ක නිසා ඇතිවෙච්ච මිත්‍යා දෘෂ්ටියක් මේක. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් තියෙනවා. දිට්ටි දිට්ටි මතේ සුත සුත මතේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඔය ධර්මයමයි. තම තමන්ගේ නැනනුවනට පමණයි තේරුම් ගන්නෙ. තේරෙන්නේ ඒ ටික විතර තේරුම් ගත්තාම ඇති, නොතේරෙන ටික ගන්න එපා. හේතුව ඒකට අපේ දැනුම නැහැ, අවබෝධය නැහැ. ඒ නිසා තේරෙන්නේ නැහැ. එහෙනම් අපට තේරෙන ටික තේරුම් ගන්නවත් අපට වත්කමක් නැත්නම් දැන් මේකට සම්මා කියන්නේ කොහමද? මේක මිත්‍යා දෘෂ්ටියක් නේ. නොතේරෙන ටික තේරුම් ගන්න හදනවා, අවබෝධ නොවෙච්ච ටික අවබෝධ කරගන්න හදනවා, වැටෙන්නේ නැති ටික වැටව ගන්න හදනවා. හැබැයි වැටෙච්ච අවබෝධ වෙච්ච තේරිච්ච ටිකක් තියෙනවා, ඒක මොකද්ද කියලා කවදාවත් තේරුම් ගන්නේ නැහැ. මේකට තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. එදා මේ ධර්මතාවය තේරුම් අරගෙන ඒ පේස කර්මාන්ත දියණියට පුළුවන්කම තිබුණා සෝතාපන්න වෙලා ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් වෙන්න. හැබැයි අපේ ජීවිතේ තාම අපට බැරි වුණා මෙන්න මේ කියන අවබෝධයට පත් වෙන්න. අතරයි පහයි එකතු වුණාම නවයයි නම් ඒක තේරෙනවා නම් ඒක තමයි අපගේ දැනුමේ තරම. 36යි 35යි එකතු වුණාම කීයද කියලා තේරුම් ගන්න හදන්න එපා. ඒක අපට තේරෙන්නේ නැහැ. ඇයි ඒක අපේ තේරුමට එහාට ගියේ එකයි. හැබැයි ඒ දැනුම තියෙන කෙනෙක්ගෙන් ඇහුවාම 36යි 35යි එකතු වුණාම කීයද කිව්වම එයා 71යි කියලා කියනවා. ඒක එයාට තේරෙනවා. හැබැයි අර පොඩි එකිනාට එකේ ඉඳලා 20ටනේ ගණන් කරන්න පුළුවන්. එහෙනම් 4යි 5යි එකතු වුණාම 9යි කියන එක විතරයි යට තේරෙන්නේ. එයා 36යි 35යි තේරුම් ගත්ත දවසක එයා තුළ මිත්‍යා දෘෂ්ටිය නිර්මාණය වෙනවා. හැබැයි ඒක මට තේරෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තාම 4යි 5යි 9යි කියන එක විතරයි මට තේරෙන්නේ කියන එක එයා දැනගත්තාම එයා සම්මාදිට්ඨියටපත් වෙනවා. මෙන්න මේ පුංචි අඩුව විතරයි නිවැරදි කරන්න තියෙන්නේ. අපට තේරෙන්නේ මොනවද? ඒ ටික තේරුම් ගන්නවා. නොතේරෙන ටික තේරුම් ගන්න. ඒ මිත්‍යාව අපි වඩන්නේ නැහැ. අපට අවබෝධ වෙන්නේ මොනවද? ඒ ටික විතරක් අවබෝධ කරනවා. ඊට එහා එක ගැඹුරු එක ගවේෂණය කරලා අවබෝධ කරගන්න යන්නේ. ඒත් ඒ දැනුම තියෙනවා නම් ඒක ගවේෂණය කරන්න දෙයක් නැහැ. ඒක ඇහෙනකොටම තේරෙනවා. මාත්‍රකාව කියනකොට සම්පූර්ණ දේශනාව තේරෙනවා. එදා සරියුත් මහරහතන් වහන්සේට හැබැයි හැමෝටම එහෙම තේරුන්නේ නැහැ නේද? හැබැයි ආනන්ද තෙරුන් වහන්සේටත් ඇවිල්ලා සම්පූර්ණ සූත්‍රය කියන්න ඕනේ. එතකොටයි මතකෙට ඉන්නේ. ඉස්පිල්ලා පාපිල්ලක් නැර මතකෙටිනවා නම් ඉස්පිල්ලි පාපිලි පව මතකෙට ඉන්න ඒවා කියන්න එපාය. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේට එච්චර වෙස වෙන්න දෙයක් නැහැ. මාත්‍රකා ටික කියනකොට උන්වහන්සේ කතන්දරේ දන්නවා, තේරෙනවා. එනම් පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහීති කියන ධර්මතාවය දැන් අපට හොඳටම පෑදෙලි. තම තමන්ගේ නැනනුවනට පමණ තේරෙන සම්මාව තමයි මේ කියන්නේ. අපට වැටහෙන තේරෙන යමක් තියෙනවා නම් ඒක අපි හේ ආකාරයෙන්ම දැකලා පුරුදු පුහුණු කරන්නට ඕනේ. මේක තමයි ආර්ය කමඨාන. මේක වඩන ක්‍රමයක් තියෙනවා. අපි කොහමද මේ පේන ලෝකය තුල මේක වඩන්නේ කියලා බැලුවාම අපිට පේන්නේ මොනවද? ඒ ටික දැනගත්තා මැති. අපි පේන්නේ නැති ටික දැනගන්න යනවා. එතන තමයි අපි මිත්‍යාවට ගොදුරු වෙන්නේ. මායයා දන්නවා අපිට මේ ලෝකයේ හැමදේම දැනගැනීමේ උවමනාව තියෙන බව. මායයා දන්නවා අපි මාචාර්ය තනතුරට හරි කැමති බව. ඒ නිසා මායයා අපට අදහසක් දෙනවා. මේ ගස් ඇදිලා තින්නේ සෛල වලින්, මේ සෛල ඇදිලා තින්නේ ජාන වලින්, මේක මේ විදිහට ඇදිලා තින්නේ ඖෂධ ගුණ මේමයි කියලා රටේ නැති කතන්දර ඔළුවට දැම්මාම දැන් අපි ඉන්න තැන තමතකයි, අපේ පැවිදිකම තමතකයි. දැන් ගස අල්ලාගෙන අපි පරිස්සම කරන විද්‍යාඥයෙක් බවට පත් වෙන්නේ නැද්ද? පේන්නේ මොනවද? ඒ ටික දැනගත්තාම සෑයීමටපත් වෙන්න පුළුවන්කම තියෙද්දි නොපෙනෙන දේ, නොදැනෙන දේ, අවබෝධ නොවන දේ අපි තේරුම් ගන්න, අවබෝධ කරගන්න, දැනගන්න ගියාම දැන් නැති ප්‍රශ්නයක් නෙමෙයිද හට aran තියෙන්නේ. සම්මාව කියලා කියන්නේ නිවීමේ පණිවිඩය. මිත්‍යාව කියලා කියන්නේ නිවීම නැති කරන පණිවිඩය. එහෙනම් මේ ගවේෂණය තුළින් අපේ නිවීම අපට අහිමි වෙනවා නම් මේක මිත්‍යාව කියනක ඔප්පු වෙලා ඉවරයි. ඒක තමයි සාක්ෂිය. මිත්‍යාව මේ ලෝකේ කවුරුත් වඩන්නේ නැහැ. මිත්‍යාව කියන්නේ නිකං හම්බෙන එකක්. සම්මාව තමයි මේ ලෝකේ ස්ථීර වශයෙන්ම පවතින එක. අනිත්‍ය වීමේ ධර්මතාවය සම්මාවක එක සැබෑවටම පවතින්නේ නැද්ද? හැබැයි යමදේම අනිත්‍ය වෙනවා කියන එක සැබෑවටම පවතිනවා. හැබැයි ඒක දැක්කේ නැතුව අපි ඒවා පවතිනවායි කියලා එකක් ඇදුවාම දැන් මිත්‍යාව නිකං අයිමි වෙන්නේ නැද්ද අපට? සම්මාව අයිමි වෙන හැම මොහොතක් ගානේ මිත්‍යාව අපට හිමි වෙනවා. මෙන්න මේ හඩුව අපි දකින්නට ඕනේ. මේ දුර්වලකම නිවැරදි කරන්නට ඕනේ. සම්මාව නැති වෙන හැම මොහොතක් ගානේ මිත්‍යාව එතන නිර්මාණය වෙනවා, ඇති වෙනවා. සම්මාව නොදකින හැම මොහොතක් ගානේ අපි මිත්‍යාව දකිනවා. මෙන්න මේක තමයි මිත්‍යා දෘෂ්ටිය. මේ ක්‍රමේ තමයි මේ ලෝකේ අමතනම තියෙන්නේ. පුද්ගලයේ සත්‍යයක් නැහැ කියන සම්මාව දකිනවා නම් කාන්තාවක් රාගයක් දැන් අපට ඇති වෙනවද? හැබැයි පුද්ගලයේ සත්‍යයක් නැහැ කියන එක දකින්න බැරි වුණාම කාන්තාව දකිනවා, තරුණකම දකිනවා, දැන් රාගයේ කෙලෙස් තෘෂ්ණා ඇති වෙනවා. එහෙනම් සම්මාව දකින් නැති වෙනකොට ඇති වෙන ධර්මතාවයක් මේකෙන මිත්‍යාව, මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් මේ ලෝකේ හැමතැනම මේකින ධර්මතාවය පවතිනවා. මේක දකින්නට ඕනේ, මේක ස්පර්ශ කරන්නට ඕනේ. එතකොටයි අපි ආර්ය ජාතිය ඉපදෙන්නේ. එහෙම නැත්නම් නිතර නිතර අපි ඉපදෙන්නේ අනාර්ය ජාතියේ. නිතරම අපට සංසාරයේ පැවැත්මක් නිර්මාණය වෙනවා. එදා පේස කර්මාන්ත දියණිය දැක්කා, එයා අනාගතය දන්නේ නැහැ කියලා. අනාගතය දන්නේ නැති නිසා දන්නේ නැහැ කියලා ස්වාමිනිය කියලා භාග්‍යතුන් වහන්සේට උත්තර දුන්නා. අතීතය දන්නවදයි කියලා අහුවාම ස්වාමිනී එන්නේ කොහෙන්ද කියලා මම දන්නේ නැහැ ස්වාමිනී, නොදනිමි ස්වාමිනී කියලා උත්තර දුන්නා. අද අපි ඒ නැති දේවල් මේවා ඇතිවෙච්ච ක්‍රම ගැන කතා කරනවා, අනාගතයට වෙන්න යන ක්‍රම ගැන කතා කරනවා. හැබැයි දැන් වෙන එක ගැන කවුරුත් කතා කරන්නේ ඇයි? ඒක දකින්න අපි දක්ෂ වෙලා නැහැ. ඒක තමයි අපේ මිත්‍යා දෘෂ්ටියට තියෙන එකම සාක්ෂිය. අපේ ජීවිතවල අපි මේ ජීවත් වෙන මේ පරිසරය තුළ, මේ වර්තමාන මොහොතය තුළ අපි මේ මිත්‍යා දෘෂ්ටිය පෝෂණය කරනවා. මේ කියන මිත්‍යා දෘෂ්ටිය තමයි අපි ජීවත් වෙන්නේ. සමහර අය වැඩපොළවල ජීවත් වෙනකොට අනාගතයේ ලැබෙන්න තියෙන කලමනාකාර තනතුරට දැන් එයා සීනමවන් නැද්ද? ඒක ලැබෙන්න එයා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලා කවුද දන්නේ? තව සතියකින් දෙකකින් මෙයාගේ ලොකු අත්දැරීමක් වෙලා මෙයාට රස්සාවෙන් යන්න වෙයිද කියලා කවුද දන්නේ? සති දෙකකින් රස්සාවෙන් යන්න ඉන්න කෙනාට තව අවුරුදු 5කට පස්සේ කලමනාකාර තනතුර පිළිබඳ ලෝකමවනවා නම්, සීනමානවා නම් මොනතරම් මිත්‍යාවද්ද මේ නඩත්තු කරන්නේ? අර වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් ළඟ සාමණේර පුංචි ආඳුරමක් පවන් ගානවා වටහතෙන්. පවංගගා ඉන්නකොට උන්වහන්සේට පොඩි නිින්දක් ගිහිල්ලා, අපි කියනවානේ දවල් ඉන්න කියලා. උන්වහන්සේ ඊනේ මොනවද දකින්නේ? උන්වහන්සේ සිවුරු හැරලා ගිහිල්ලා, හොඳ එළ වැස්සියේ කරගෙන, කිරි දොවලා, කිරි විකුණලා, කාලයක් යනකොට පැටව හම්බෙන, පැටවුත් ලොකු වෙලා, පැටිය දෙන්නේ විකුණලා විශාල මුදලුත් අරගෙන, කිරිවලිනු සල්ලි අරගෙන, කරත්තේකුත් අදාගෙන, කසාදයකුත් බැඳගෙන, දරුවෝ තදාගෙන විශාල පෝසත් වෙලා දැන් පාරේ යනවා කරත්තෙන් අරගෙන. අර දරුවා පිටිපස්සේ වාඩි වෙලා ඉන්නකොට වලවල්වල වැටෙනකොට දරුවා වැටෙන්න යනකොට අර කෙවිතෙන් ගෑනු මනුස්සයට ගානවා දරුවා අල්ලගන්න අල්ලගන්න වැටෙයි කියලා. බලනකොට වටාහතෙන් ගාලා තියෙන ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ කියන පොඩි නම ගිය දුර. එතකොටයි තේරුනේ මම මේ ඊන ලෝකේක සෑඬ දුර ගිහිල්ලා. මෙන්න මේ මානසිකත්වය එදා ඒ පුංචි සාමණේර ඒ භික්ෂුවට තිබුණා. අද අපේ ජීවිතවල තේම නැද්ද? තාම මොකවත් වඩලා නැහැ. හැබැයි වඩන්න කලින් අපි ඊනයක් මවනවා. වඩලා ඉවර වෙලා පොල්ගා උඩට නැගලා, පොල්ගා උඩ ඉඳගෙන මම බර්ම දේශනාව දේශනා කරනවා, රැස් වීදෙනවා, ආලෝකයෙන් මම බැබලෙනවා, මිනිස්සු 5000ක් විතර එකතු වෙලා කෑගාගෙන මානකම් ඉල්ලනවා. මම උඩ ඉඳලා දේශනා කළ ඒමම ඉරිදීෙන් උඩින්ම ගියා. දැන් ඇත්තටම මොකද්ද කියලා බලනකොට දීපු කමටාන පැය භාගයක්වත් වඩන්න සීය නැහැ. අරමුණේ විනාඩි 10ක් ඉන්න බෑ. හැබැයි ආසිට නැගලා උඩින් පැනලා පොල්ගා පොල්මල උඩ ඉටගෙන තමයි බණ කියන්නේ. දැන් එයා ගිය දුර කොහමද? එහෙනම් අපි අතීතයේ අනාගතයේ කියන ලෝක මවාගෙන වර්තමානය අමතක කරලා ජීවත් වෙන පරිසරයක් අපි අදාගෙන ඉන්නවා. නැති දේවල් මවාගෙන ඒ දේවල් මට අනාගතේ ලැබෙයි කියලා අනාගතය පිළිබඳ විශ්වාසයක් ඇති කරගෙන ජීවත් වෙනවා. අනාගතේ මං කොහොමරි රාත් වෙනවා, ඉර්ධි සම්පන්න රාතෙක් වෙනවා, මගේ වැඩ දැකලා මිනිස්සු මා පොළවේ එල්ලෙන්න මං වැඩ පෙන්නනවා. හැබැයි දැන් පයින් යා ගන්නවත් බෑ. දනිස් කැක්කුමයි, දනිස් පොල් කට්ටේ වතුර පිරීලා ඒකත් මාහරෝලට ගිහිල්ලා වතුර ටික අයින් කරගන්න තියෙන්නේ. තාම ඇවිද ගන්න බෑ. හැබැයි අපි ඊතන ලෝකෙත් බලා ගන්න ගියාම මේ ලෝකේ කවදාවත් මිනිසෙට ඊතන්න බැරි දේවල් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එනම මේ මිත්‍යාව කියලා කියන්නේ මොනවද? සම්මාව නොදකින හැම මොහොතක් ගානේ අපට නොමිලේ හම්බෙන තෑග්ගම්. ගමහරා දිවීම උත්සවයක් තිබුණාම පළවෙනියට තෑගි හම්බෙනවා, දෙවෙනියට තෑගි හම්බෙනවා, තුන්වෙනියට තෑගි හම්බෙනවා. මග කරන්ති දාලා වැටිච්ච කට්ටියට තෑගි නැහැ. බෑ කියලා මගින් නැවතිච්ච කට්ටියට තෑගි නැහැ. මගින් අතුරුදාන් වෙච්ච කට්ටියට තෑගි නැහැ. බෑ කොමරි බිම දිගේ වැටි පෙරලි පෙරලි හරි හත් දෙකින් හරි දුව දුව ඇවිල්ලා ඒක නිමාව දක්වපු කට්ටියට සැනසිලි තෑගි කියලා පිටිකිලෝ එකක් කාල් කිලෝ එකක් වාගේ මොනාරි එකක් ඔතලා දෙනවා. මොකද්ද සැනසිලි තෑගි? ඒ වගේ සම්මාව නොදකින හැම මොහොතක් ගානේ මේ සතරමා භූතයා අපට සැනසිලි තෑග්ගත් එනවා. ඒක තමයි මිත්‍යා දුක්තිය කියන සැනසිලි තෑග්ග. ඇත්තටම පළවෙනියා වෙන්න ඕනේ නැහැ, දෙවෙනියා වෙන්න ඕනේ නැහැ, තුන්වෙනියා වෙන්න ඕනේ නැහැ. කකුල් දෙක නැත්තම් අතින් හරි කොමරි බඩගාගෙන අරගෙන නිමාවකින ඒ සීමාවට ආවනම් ඇති සැනසිලි තෑග්ගක් හම්බෙනවා. ඒ වගේ අපි හැමෝටම අද සැනසිලි තෑගි හම්බෙලා තියෙනවා. මිත්‍යාව නොදැක්ක නිසා අපි සම්මාව නොදැක්ක නිසා මිත්‍යාව අපට සැනසිලි තෑග්ගක් වශයෙන් හම්බෙලා අපි හැමෝම මිත්‍යාවේ සැනසිලි තෑග්ගේ උරුමකාරයෝ. එනම් දැන් අපි අර පේස කර්මාන්ත දියණියට වඩා දක්ෂ වෙන්නට ඕනේ. එයාට සෝතාපන්න වෙන්න පුළුවන්. හැබැයි මට රාහත් වෙන්න පුළුවන් මේ කියන කමඨාණෙන් කියලා අපි දක්ෂ වෙන්නට ඕනේ. මේ කියන සම්මාදිට්ඨිය අපෙත් එක්කම පවතින සම්මාදිට්ඨියක්. අපි ජීවත් වෙන්නේ මේ සම්මාදිට්ඨියත් එක්ක. කුටියේ හිටියත්, සමාජයේ හිටියත්, වැඩපොළේ හිටියත්, කොතන ජීවත් වුණත්, පිණ්ඩපාතේ ගියත් අපි ඉන්නේ සම්මාදිට්ඨියේ. අපි ඒක දැකපු නැති නිසා මිත්‍යා දෘෂ්ටියෙන්ම පිණ්ඩපාතේ ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටියෙන්ම නැවතෙනවා. මොකද්ද ඒකේන සම්මාදිට්ඨිය කියලා බලනකොට පිණ්ඩපාතේ යනකොට අපි දන්නවද අපට මොනවද ලැබෙන්නේ කියලා? ආල් ලැබෙනවද, පොල් ලැබෙනවද, එහෙම නැත්නම් පරිප්පු ව්‍යංජන උයලා හම්බෙනවද, එහෙම නැත්නම් බත් හම්බෙනවද, පාන් හම්බෙනවද, රොටි හම්බෙනවද, කොයි දෙයියොද දන්නේ මොනවා ලැබෙයිද කියලා? එහෙනම් ලැබෙන දේ නොදනිමි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා පිණ්ඩපාතේ ගියාම අන්න ඒ ශ්‍රාවකයා ඒකේන සම්මාව දැක්කා. එහෙනම් මේවා ලැබෙන්න මොන වගේ කර්මයක් මං කලින් කරලා තියෙනවද? මේ දේවල් ලැබෙන්න මොන වගේ දේවල් මම කලින් සම්පූර්ණ කරලා තියෙනවද? ඒකත් නොදැන මේ ස්වාමීන් වහන්සේ ඒකත් නොදැන මේ පෙන්වත් භාග්‍යතුන් වහන්සේ කියලා කියනවා නම් අන්න එතන සම්මාව දැක්කා. අපිට ලැබෙන දේ අපි දන්නේ නැහැ, නොලැබෙන දේ දන්නේ නැහැ. එහෙනම් ඒකේන අතීතයේ වර්තමාන අනාගතයේ කියන දෙකම දන්නේ නැතුව වර්තමානයේ විතරක් දකිනවා. පිණ්ඩපාතේ මම යනවා කියන එක විතරයි ඇත්ත. ඒක විතරයි මම දන්නේ. හැබැයි ලැබෙන දේ මොකද්ද කියලා දන්නේ නැහැ, නොලැබෙන දේ මොකද්ද කියලා දන්නේ නැහැ. මෙන්න මේක තුල ඉන්නවා නම්, මේ මොහොත තුල අපි ජීවත් වෙනවා නම්, අපේ රස්සාව මේ මොහොත තුල අපි මේ විදිහට ගත කරනවා නම්, අපේ ජීවිතයේ මේ විදිහට අපි ජීවත් වෙනවා නම්, අපි හැමෝම ආර්ය ජාතිය ඉපදිච්ච ආර්යවරු බවට පත් වෙලා ඉවරයි. අපි හැමෝම සම්මාවේ ජීවත් වෙන්නේ. ඇත්තටම අද අපට පාන් ලැබෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් නොලැබෙන දේ අපි දන්නේ නැහැ. ඒ කාන්ත වශයෙන්ම බත් ලැබෙනවා, අපට පරිප්පු ලැබෙනවා, ආවල් මුංගලට අපට හම්බෙනවායි කියලා අපි ඒ කාන්ත වශයෙන්ම හම්බෙන දේ දන්නේ නැහැ. එහෙනම් හම්බෙන්නේ මොනවද ඒක දන්නේ නැත්නම්, හම්බෙන්නේ නැත්තේ මොනවද ඒක දන්නේ නැත්නම්, ඒ ලයිස්තු දෙකම අපට නැහැ. හැබැයි මම පිණ්ඩපාතේ යන කෙනෙක්, පිණ්ඩපාතේ වඩින ගමන් කියන ලයිස්තු අපි ළඟ තියෙනවා නේද? මේක දකින්න මේ පැත්තට ගියොත් පාන් හම්බෙයි කියලා යනවා, ඒ පැත්තට ගියොත් පාන් හම්බෙන්නේ නැහැ. මේ පැත්තට ගියාම ඒකාන්ත වශයෙන්ම රොටි හම්බෙනවා කියලා යනවා, ඒ පැත්තෙන් රොටි හම්බෙන්නේ නැහැ. අනේ මේ පැත්තේ නම් හොඳටම ලුණු ඇඹුල් ඇතුව ව්‍යංජන හොඳට හම්බෙනවායි කියලා යනවා. ඒ පැත්තේ කට්ටිය මගුල් ගෙයකට ගිහිල්ලා කිසිම කෙනෙක් නැ, මොකවත් නැ. එහෙනම් හම්බෙන දේ දන්නේ නැත්නම්, නොලැබෙන දේ දන්නේ නැත්නම් අපි මොකටද අර පේස කර්මාන්තේ දිනට වඩා දුර්වල චරිතයක් වෙන්නේ? මානදම් පුරලත් අබැයි පිණ්ඩපාතේ යන බව විතරක් ඇත්තයි. ඒක යන බව දන්නවා මේ මොහොතේත් ඒක සිදු වෙලා තියෙන නිසා. එහෙනම් වර්තමානයේ පිණ්ඩපාතේ යනවා කියන එක විතරක් දැනගත්තාම ඒ කියන සම්මාදිට්ඨිය ස්පර්ශ කරලා ඉවරයි. ලැබෙන දේ දන්නේ නැහැ. ඒක දන්නේ නැති බව එයා දැනගන්නවා. එහෙනම් නොලැබෙන දේ දන්නේත් නැහැ. ඒක නොදන්න බවත් එයා දැනගන්නවා. ඒ කියන්නේ එයා සම්මාදිටින්නේ ආර්ය ශ්‍රාවකයන්. බලන්න මොනතරම් සරලද අපේ සෝතාපන්න ඵලය. අපි මේ එළියට පය තියෙනකොට කුටියෙම අපි මේ තියන්නේ සම්මාදිටියට අපි ඒක දැක්කේ නැහැ. හැම මොහොතක් ගානේ හැරුණ ගමන් මගේ අවසාන භවය මම දන්නවද නැහැ. පටන් ගත්ත භවය දන්නවද නැහැ. හැබැයි මේ වර්තමානයේ මම මානකමේ තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය ශ්‍රමණය කියලා ඉන්නවා. මේක දන්නවා. නිතරම ඒක යා සිහි කරනවා නම් ආපුදියාව දන්නෙත් නැහැ. යනදියාව දන්නෙත් නැහැ. ඇයි රාත් වෙනවද නැද්ද මම දන්නේ නැහැ. අනාගතේ මාර්ගඵලය ලැබෙයිද දන්නෙත් නැහැ. එහෙනම් ඊළඟ බුද්ධ ශාසනය දක්වා මම මේ විදිහටම පුත්‍ජජනය කළා යයිද දන්නෙත් නැහැ. එහෙනම් අතීතේ දන්නෙත් නැත්නම් අනාගතේ දන්නෙත් නැත්නම් වර්තමානයේ ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනයේ ශ්‍රාවකයෙක් කියන එක විතරක් නම් දන්නේ. ඇයි දන්න ටික මෙනේ කරන්නේ නැත්තේ? දන්න ටික සිහි කරන්නේ නැත්තේ? දැනගන්නේ නැත්තේ? නොදන්න ටිකමයි මෙනේ කරන්නේ. 2022 වෙනකොට මම ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා 2050 වෙනකොට ප්‍රඥා අධික රාතන් වහන්සේ වෙලා මේ සියලුම කට්ටියට මම තමයි ධර්මයේ දේශනා කරන්නේ. 2023 වෙනකොට ආර්යවරු ලක්ෂයෙන් මම බී කරනවා. අපි තමයි ලෝකිත රාතන් වහන්සේ ලා දෙන්නේ. එතහුදේ හිර උදා වෙන එකවත් එයා දන්නේ නැත්නම්, එතහුදේ එයා ජීවත් වෙනවද නැද්ද කියලා දන්නේ නැත්නම්, 2019 යාට සෑය ගන්නවා. එයා ඒකාන්ත වශයෙන්ම යාට ආදානය කරනවා. එහෙනම් දැන් 2022 25 කතන්දරේ දැන් සම්පූර්ණ මිත්‍යාවක් නෙමෙයිද? එතහුදේ ඉර උදා වෙනක අපි දන්නේත් නැහැ. අද රැට හඳ දකින්නවද කියන එක අපි දන්නේත් නැහැ. උස්ම ටික ගියාද? බැලුම් බෝලේට කට්ටක් අදනම් පිපුරුවා උස්ම ටික කෙලිම වාතයේත් එකකින් එකතු වුණා. මේක නේද වර්තමාන ජීවිතයේ தত্ত্বය? ඊළඟ මොහොත ගැන දන්නේ නැත්නම් ලෝකෙට රාතන් වහන්සේලා දෙන අනාගත කතාව අර පේසකර්මාන්ත දියණියට අර රෙදි වින වැඩපොලේ තින ඒ ළමයාට තින දැනුමවත් අපට නැන්නේ. මෙච්චර අභිධර්මයේ කටපාඩම් වෙලා, මේ තරම් සූත්‍රයේ කටපාඩම් වෙලා, මේ තරම් ආර්යවරුන්ට බණ කියන්න තරම් අපට ප්‍රඥාව තිබිලා අර පේසකර්මාන්ත දියණිය අර නූල් ටික ගොතකොත ඒ රෙදි ටික ඔතොත ඉන්න ඒ ළමයාට තින දැනුමවත් අපට නැන්නේ. එනම් නැති අතීතයක් අදාගෙන අපි නඩත්තු කරනවා, නැති අනාගතයක් නදාගෙන නඩත්තු කරනවා. අතීතයයි අනාගතයයි නොදන්න දේවල් අපි දැනගන්න වෙස්සෙනවා, නඩත්තු කරනවා. හැබැයි මේ ඉන්න මොහොත වර්තමානය අපි දන්න එකක්, අපි ජීවත් වෙන එකක්, ඒක කවදාවත් දැනගන්න උත්සාහ කරන්නේ. මේක තමයි අපේ තියෙන ලොකුම දුර්වලකම. මේක තමයි අපේ මිත්‍යා දිට්ඨිය. සම්මාව නොදැක්ක නිසා අපට අර සනසිලි තෑග වාගේ මිත්‍යා දිට්ඨිය උරුම වෙලා තියෙනවා. මේ දුර්වලකම නිවැරදි කරගන්න මේකේන සම්මාව අදාගෙන මේකේන මේ මොහොත තුළ මේක ශ්‍රවණය කරන මේ ගමම්ම සෝතාපන්න ඵලයටපත් වෙන්න, ආර්ය ජාතිය ඉපදෙන්න. එහෙනම් මේ කමඨාන අපි වඩන්නට ඕනේ. මේක දෛනික ජීවිතයේ පුරුදු පුහුණු කරන්නට ඕනේ. මේක කොහොමද අපි වඩන්නේ? මේක ප්‍රායෝගිකව කොහොමද අපි පුරුදු පුහුණු කරන්නේ කියලා බැලුවාම මේක පුරුදු කරන සරලම ක්‍රමය තමයි අපට පේන්නේ මොනවද ඒක විතරක් අපි දැනගන්නවා. දකින්න යන්නෙත් නැහැ. දකින්න බැරි වෙච්ච දේ තේරුම් ගන්න යන්නෙත් නැහැ. නොතේරෙන දේ අවබෝධ කරගන්න උත්සාහ කරන්නෙත් නැහැ. පේන්නේ මොනවද? පෙර කර්මිතයි මේක පේන්නේ. ඒක අපි දැනගන්නවා. ගංගොල කතාවක් කියන අනේ මේක පෙර කරපු කර්මයන්, පෙර කර්මයටයි මේක උනේ කියලා සමහර කට්ටිය විලාප කියන අනේ අන්න ඒ මානසිකත්වය අදා ගන්න. පෙර කර්මයට මේක පේන්නේ, අපේ කර්මයටයි මේක හැෙන්නේ කියලා අන්න ඒ ඇයෙන දේ දැනගන්න, පේන දේ දැනගන්න, ඊට හැයා එකක් හිතනවායි කියලා කියන්නේ අන්න ඒකේන ධර්මතාවය තුළ එක්කෝ අපි අතීතයට කොටු වෙනවා නැත්නම් අනාගතයට කොටු වෙනවා. අතීතයට කොටු වුණත් අනාගතයට කොටු වුණත් වර්තමානයේ අපට හයිමි වෙනවා කියන එක විතරක් ඇත්ත. ඒක තමයි සත්‍ය. එහෙනම් අපි අතීතයට ගියා නෙමෙයි වර්තමානයේ නැති කරගත්තා. අපි අනාගතයට ගියා නෙමෙයි වර්තමානයේ නැති කරගත්තා. ඒ කියන්නේ අපගේ සම්මාදිට්ඨියට පයින් ගාලා මිත්‍යා දිට්ඨිය අපි උරුම කරගත්තා. මෙන්න මේ කමඨාන වඩන්නට ඕනේ. මෙන්න මේකේන ආර්ය මාර්ගය පුරුදු පුහුණු කරන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ අපි ජීවත් වෙන පරිසරය තුළ අපි පොඩ පොඩ එකතු කරලා ලක්ෂයක් විතර එකතු වුණාම ඒක ස්ථිර තැන්පත් දානවා. ඒ ස්ථිර තැන්පත් වලින් පොලියම් වෙනවා. මාසෙට 18,000ක් ඒ පොලිය වලින් කාලා බීලා ඉන්නවා කියලා හිතනවා. හැබැයි ලක්ෂය එකතු කරන්න ගියාම 23,000ක් එකතු වෙනකොට ආයුෂ ඉවරයා මියපරලව ගියා. දැන් ඉතුරු 76,000 එකතු කරන්නේ කවුද? අපිට පිටින් කෙනෙක් ඇවිල්ලා එකතු කරලා දෙනවද? එහෙම නැත්නම් එහෙම එකතු කරන්ද වගකීම ගත්ත කෙනෙක් ඉන්නවද ලෝකේ? එහෙනම් මේ ලෝකේ කුමක්ද ඇත්ත මොකද්ද පවතින පරම සත්‍ය කියලා අපි දන්නේ නැහැ. නැති ඒවා හදාගෙන තමයි අපි නඩත්තු කරන්නේ. නැති ඒවා හදාගෙන තමයි අපි ජීවත් වෙන්නේ. අපි දන්නේ නැහැ මේ 23000 කතර එකතු වෙනකොට ඉතුරු 76000 එකතු වෙන්න තව සෑහෙන කාලයක් තියෙනවා. ඒක එකතු වෙන්න කලින් අපි මියපරලොව යනවා. එහෙනම් තව 77000 එකතු කරන්න තියෙද්දි අපි මියපරලොව යනවා නම් මේ 23000න්වත් මට වැඩක් ගන්න බැරි නම් ලක්ෂයක් එකතු කරලා ස්ථීර තැන්පත් දාලා මගේ අනාගතය හදනවා ආර්ථිකය හදනවායි කියලා නිකන් අර මේ අංක ටික බාගෙට පේන ඒ කැල්කියුලේටරය කටේ තියාගෙන ගණන් හදාද නිකම්ම නිකම් පොළවට පස් වෙලා වයසට යන වැඩපිළිවෙලක් නේද මේ තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතවල අපි අනන්ත අප්‍රමාණ අනාගතේ නඩත්තු කරනවා. සමහර අයගේ විශේෂ අනාගත බලාපොරොත්තු තමයි කාමර 10ක් විතර තියෙන හොඳ තට්ටු දෙකේ ගෙයක් අදාගෙන කාමර ටික කුලියට දෙනවා. දවසකට කාමරේ රුපියල් 1000ක් හම්බෙනවා. කාමර 10ෙන් අපි දෙකක් ගත්තාම අටකට 8000ක් හම්බෙනවා. දවස් 10ට 80000යි මාසයක් ගියාම 240000යි කියලා ගණන් හදලා බලනවා. එක බලු බල්ලෙක්වත් ලඟින් දෙන්නේ නැහැ මාසෙකට. දැන් 240000 කෙසේ වෙතත් එයාට කරන් බිල ගෙවා ගන්න රුපියල් 2000ක් හම්බෙලත් නැහැ. මේක තමයි එහෙනම් අතීතයේ පවතින හැමෝම මිත්‍යාවට හිමිකම් කියනවා. අනාගතයේ පවතින හැමෝම මිත්‍යාවට හිමිකම් කියනවා. ඒ දෙකම Taman දන්නේ නැහැ. Tamanට තේරෙන්නේ නැහැ. Tamanට අවබෝධ වෙන්නේ නැහැ. මේ දැන් ජීවත් වෙන මේ මොහොත විතරයි ඇත්ත කියලා. ඒ ඇත්ත දැනගෙන ඒ මොහොත තුල ජීවත් වෙන ඒ මොහොත තේරුම් ගන්න ඒ මොහොතය විතරක් අවබෝධ කරගෙන ඉන්න හැමෝම සම්මාවේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ ආර්ය ජාතියේ ඉපදිච්ච ආර්යවරු. එහෙනම් මේ කියන කමඨාන අපි වඩන්නට ඕනේ. මේ කියන කමඨාන අපේ ජීවිතවල අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි අතීතය දන්නේ නැත්නම් අනාගතය දන්නේ නැත්නම් ජීවත් වෙන මොහොත විතර නම් අපි දන්නේ. ඒ ටික දැනගත්තාම ඇති ලොකු දේවල් මොකවත් කරන්න ඕනේ නැහැ. අපේ සම්මා දිට්ඨිය අපිත් එක්කම ගමන් කරන එකක්. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපිට සිතන සෑම සිතවිල්ල තුළම සමහර දේවල් අපට වැටහෙනවා, සමහර දේවල් වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ නැති දේවල් වටාගත්ත කට්ටිය කවුද? ඒගොල්ලෝ කියලා තින්නේ මොනවද ලියලා තින්නේ මේ ගැන කියලා අපි අතීතයේ හොයන්න යනවා. එහෙම නැත්නම් වැටහෙන්නේ නැති දේ වටා ගන්න විශාල වශයෙන් විදර්ශනා වඩනවා, ප්‍රඥා පාරමිතාවට අදාළ කමඨාන් වඩනවා, ඒක දැනගන්න වෑයම් කරනවා. එහෙනම් අපිට දැනෙන සිතවිලි වලින් අපට තේරෙන්නේ අපට තේරෙන ටික විතරයි. ඒක දැනගත්තා මැටි අපට නොතේරෙන ටික තේරුම් ගන්න ගියාම අපි එක්කෝ අතීතයට සමවදිනවා නැත්නම් අනාගතයට සමවදිනවා. ඒ දෙක තුලින්ම අපි මිත්‍යාවට හිමිකම් කියනවා. එහෙනම් සෑම සිතුවිල්ලක් තුළම කුමක් තේරෙනවද? තේරෙන ටික තමයි අපිට තේරෙන්න තිබිච්ච ටික තමයි මේ තේරුනේ. ඒකෙන් සෑයීමටපත් වුණාම එයා වර්තමාන මොහොත තුළ සිදුවෙන දේ දැනගෙන වර්තමානයේ ජීවත් වෙන ආර්ය කෙනෙක් බවට පත් වෙලා ලද දෙයින් සෑයීමටපත් වෙන ආර්ය කෙනෙක් බවට පත් වෙලා හැමදේ තුළම වර්තමානයේ ජීවත් වෙන ආර්ය කෙනෙක් බවට පත් වෙලා බලන්න දැන් මෙච්චර කාලයක් අපි ජීවත් වෙලා තියෙන්නේ මේ කියන සම්මාව තුළ නේද? මේ කියන ආර්ය මාර්ගය තුළ නේද? හැම මොහොතක් ගන්න අපි ජීවත් වෙලා තියෙන්නේ සම්මාව තුළ. හැබැයි හැම මොහොතක් තුළම අපට උරුම වෙලා තියෙන්නේ මිත්‍යාව. එහෙනම් අපේ සම්මාව අපි දැකපු නැති නිසා මිත්‍යාව අපට හැමදාම ඉමිකම් කියනවා. ඒක අපට උරුම වුණා. දැන් ඉඳලා සකන දිව නාසයේ සමසිතෙන් මේ කියන සම්මාව වඩන්න, තේරෙන හැම දෙයක් තුළම තේරෙන ටික විතරක් දැනගන්න, පේන ටික විතරක් දැනගන්න, හැයෙන ටික දැනෙන ටික විතරක් දැනගන්න, සිතෙන්නේ මොනවද තේරෙන්නේ මොනවද ඒ ටික විතරක් දැනගන්න. ඒ ටික විතරයි අපට අයිති. අනිත් ඒවා අයිති නැහැ. අයිති නම් ඒ ටිකත් අපට තේරෙනවා. අයිතියක් නැති නිසා, ඒකට පාරමිතා පිරিলা නැති නිසා, ඒක නොතේරෙන නිසා තමයි ඒ දේ අපට නොතේරුනේ, වැටහුන් නැත්තේ, අවබෝධ වුන් නැත්තේ. එහෙනම් නැති දේ අපි ගන්න හදනවයි කියලා කියන්නේ වර්තමානයේ පවතින සම්මාව අයිමි කරගෙන අපි මිත්‍යාවට සමවදිනවා. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිකයක් බවට මේ ලෝකේ නැවත අපි මිත්‍යා දෘෂ්ටිකයක් වෙනවා. එහෙනම් මේ කියන කමඨාන හොඳට පුරුදු පුහුණු කරන්න, සීයේ තබාගෙන නැවත නැවත වඩන්න. හැම මොහොතක් ගන්න අපි ඉන්නේ සම්මා දිට්ඨියේ. හැම මොහොතක් ගන්න ජීවත් වෙන්නේ සම්මා දිට්ඨියේ. එදා පේසකර්මාන්ත දීනියට තේරුණා අතීතය එයා දන්නේ නැහැ. දන්නේ නැහැ කියන එක එයා දැනගත්තා. අනාගතය දන්නේත් නැහැ. අනාගතය දන්නේත් නැහැ කියන එක දැනගත්තා. හැබැයි අපි අතීතයෙන් නැති අතීතයක් අදාගෙන අපි නඩත්තු කරනවා, නැති අනාගතයක් නඩත්තු කරනවා. රාහත් වෙන්න කලින් අපි රාහත් උනාට පස්සේ මානසිකත්වය අදනවා. සෝවාන් වෙන්න කලින් අපි සෝවාන් උනාට පස්සේ මානසිකත්වය අදනවා. අනාගාමි වෙන්න කලින් අපි අනාගාමි මානසිකත්වය අදනවා. තාම බුදුනේත් නැහැ, තාම නියත විවරණ හම්බුනේත් නැහැ. බුදු වෙන්න කලින් නියත විවරණ ගණ්ඩත් කලින් බුදු වුණා වාගේ මානසිකත්වය අදාගෙන බුදුවරු ගමන් කරනවා වාගේ ගමන් කරනවා, බුදුවරු ආශිර්වාද කරනවා වාගේ එක අතක් උස්සාගෙන ආශිර්වාද කරගෙන බොහොම සාන්ත දාන්ත බුදුවරු වාගේ රඟපානවා ගමන් කරනවා. මේ හැමදේ තුලින් අපි අතීතයක් අදාගෙන නැද්ද? Taman තාම සෝතාපන්න වෙලාත් නැහැ. හැබැයි බුද්ධත්වයට පතාගෙන බුදුවරු බුදුවත් බුද්ධත්වයට පත් වුණාම ලෝකේ ගමන් කරන විදියට ආශිර්වාද කරන විදියට අපි රඟපානවා නම් ජීවත් වෙනවා නම් ඇසිරෙනවා නම් මේ කියන්නේ අපි මිත්‍යා දෘෂ්ටියට පත් වෙලා ඉවරයි. මේ මොත වෙනකොට අපි තුල සම්මාව නැහැ කියන එක ලෝකයට පෙන්නලා ඉවරයි. එහෙනම් අපි තුල මේ තියෙන්නේ මිත්‍යාවක් කියන එක දැනගන්න දැන් ඉඳලා නිවැරදි වර්තමානට එන්න වාඩි වෙලා ඇස් දෙක පියාගෙන විනාඩි 10ක් කල්පනා කරලා බලන්න රාග සිතුවිලි කීයක් එනවද, ලෝභ සිතුවිලි කීයක් එනවද, ද්වේෂ සිතුවිලි කීයක් එනවද කියලා තම තමන්ටම තේරෙයි. තමන්ටම ලැජ්ජයි අස්සරලා බලන්න අනේ මේ වගේ තත්ත්වයක ඉඳගෙනද මම රාතේක වාගේ රඟපෑවේ, මේ වගේ මානසිකත්වයක ඉඳගෙනද මම බුදුවරේක වාගේ රඟපෑවේ, මේ වගේ මානසිකත්වයෙන් ඉඳගෙනද මම මිනිසුන්ට ආශිර්වාද කර කර ගමන් ගත්තේ, අනේ මෙච්චර සිතවිලි මගේ තුල තියනවද කියලා එදාට අපිට ලැජ්ජා හිතෙනවා. මම අඳුරන යෝගිය කිටියා, මට හොඳට මතකයි ඒ යෝගියා ගොඩාක් හොඳ දක්ෂ යෝගියෙක්. 1995 වසරේදී ඒ යෝගියා හිතනවා මම ගොඩාක් ප්‍රඥාවන්තයි, මම මුනිවරයෙක්ගේ දැනුම මට තියෙනවා, මුනිවරයෙක්ගේ මට්ටමට මම වැඩිලා තියෙනවායි කියලා. එයා ගොඩාක් එයා ගැන වටිනාකමක් දෙනවා. ඒත් අපට තේරෙනවා එයා තුළ මොකවත් වැඩිලා නැහැ, තාම තපස් ගුණවත් වැඩිලා නැහැ, තපස් ධානවත් එයා තුළ වැඩිලා නැහැ කියලා දැනගත්තට එයා එයාට දීලා තියෙනවා මුනිවරයෙක්ගේ වටිනාකමක්. එක දවසක් ඇවිල්ලා ආනවා පිංග ස්වාමීනි, මට තේරෙනවා මගේ දැන් ධානා ටික මුනිවරයා කියන මට්ටමට වැඩිලයි කියලා. හැබැයි ඔබ වහන්සේ මාව යෝගියෙක් වශයෙන්වත් පිළිගන්නේ නැහැ. මොකද්ද ඒකට හේතුව කියලා. පස්සේ මං කිව්වා අනේ පින්වත් ස්වාමීනි, මෙතන වාඩි වෙලා විනාඩි 10ක් කිසිම දෙයක් හිතන්නේ නැතුව හෝම විවේකයෙන් ඉන්න විනාඩි 11ක් වෙනකොට 11 වෙනි විනාඩියේදී ඔබ මුනිවරයෙක් නම් මම සාක්ෂි දරනවා ඔබ මුනිවරයා වෙලා කියලා, ඔබ ඍෂිවරයෙක් නම් මම සාක්ෂි දරනවා ඔබ ඍෂිවරයෙක් කියලා විනාඩි 10ක් මොකවත් හිතන්නේ නැතුව ඉන්නයි කියලා කිව්වම විනාඩි 7ක් 8ක් යනකොට එයා ඇස්සරලා කියනවා අනේ ස්වාමීනි, සිතුවිලි ගලාගෙන එනවා පුදුමාකාර විදියට. එතකොට මං ඇහුවා දැන් ඒ සිතුවිලිලින් කීපයක් නේද මං දන්න ධර්මයේ මම ගිහිලා නවදිල්ලිය පුරාවටම ගිහිලා කියනවා. ඒ අපි දන්නවා නවදිල්ලියේ තියෙනවා අපේ සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එක, ඒකට කියනවා මධ්‍යම ආණ්ඩුව කියලා. ඒකේ පෞරවල හිරියන්න මම මේක කෑගාලා කියනවා, ලක්ෂ ගණන් මං ශ්‍රාවකයෝ හදනවා හැමෝ තම මේ ධර්මයේ කියනවා කියන සිතවිලි තාව නේද කියලා ඇහුවාම අනේ ස්වාමිනේ එහෙමත් ආවා. එතකොට සිතවිල්ලක් නැතුව විනාඩි 10ක් ඉන්න බැරි නම් මේ තරම් කම්පා වෙච්ච සිතකට මොනවද තේරිච්ච ධර්මය ඒක කියන්න කියලා කිව්වාම එයා හරියට ලැජ්ජා වෙනවා. අනේ මේ වගේ දුර්වල තත්වයකද මං ඉඳලා තියෙන්නේ කියලා. එහෙනම් ඒ සිතවිලි තුල දැන් ධර්මය හැමෝටම කියලා කියන්න ඕනේ. ඒ කියන හැමෝටම ගිහිලා මේක කියනවායි කියලා කියන්නේ දැන් ඒ ධර්මයට වටිනාකම වැඩි වෙලා නැද්ද? ඒ වටිනාකම නිසා එකට බැඳිලා නැද්ද? ඒක කියන්න ඕනේ කියන බලාපොරොත්තු ඇති වෙලා නැද්ද? ඒ ධර්මයට දැන් ලෝභ වෙලා නැද්ද? ලෝභ නිසා නේද ඒක කියලා කියන්න හදන්නේ? ඒකෙන් ගමෝටම කියලා තේරුම් කරලා දීලා ශ්‍රාවකව හදන්න හදන්නේ තමන් ශ්‍රේෂ්ඨයි, තමන්ගේ ගොඩාක් ಗುಣධර්ම තියෙනවා කියලා දැන් උත්තරී මනුෂ ධර්ම නෙමෙයිද මේ පෙන්වන්න හදන්නේ? විනාඩි 10ක් සිටවිල්ලකින් තොරව ඉන්න බැරි නම් ඒ තරම්වත් තමන්ගේ ಗುಣ වැඩිලා නැත්තම් ලක්ෂ ගණන් දහස් ගණන් හදන්න යනවායි කියලා කියන්නේ තමන් තුළ නැති ಗುಣධර්මයක් ලෝකෙට පෙන්වන්න යනවා, නැති ගතිගුණයක් තියෙනවායි කියලා ඔප්පු කරන්න යදනවා. දැන් කියන්න තමන් යෝගියෙක් බවට පිළිගන්නවාද කියලා එයා නවවැඳුම් වැඳලා කියනවා අනේ ස්වාමිනි මං යෝගියතියා, මේ සීමාවේ ඉඳවත් සුදුසු නැහැ, ඒ තරම් මං දුස්සීලේ කිසිම අවබෝධයක් නැති උම්මත්තකෙන් මං තරම් මුලා වෙච්ච කෙනෙක් මට අනුකම්පා කරන්න මට මේ ඉඳ අවසරද කියලා ඇහුවාම ඒ යථාත්පාත්කම නියතමානිකම නිසා මේ වැඩහිඳ අවසරය තියෙනවා. ඉසෙල්ලාම තමන් තේරුම් ගන්න තමන්ට මොකවත් තේරෙන්නේ නැති බව, මේ විශ්වයේ තියෙන ධර්මතාවයන්ට සාපේක්ෂ සාපේක්ෂව තමන් හබෑටියකටත් වඩා සුළු ප්‍රමාණයක්. එහෙනම් තම මේ ලෝකේ හැමෝටම සාපේක්ෂව දන්න අන්තිමයා කියන මානසිකත්වය හදාගන්න, හැමෝ ඉදිරියේ නියතමානී වෙන්න, කීකරු වෙන්න, අවංක වෙන්න, තමන්ට වඩා අනිත් අය ප්‍රඥාවෙන් පෝසත් වෙලා ඉන්නේ, අනිත් හැමෝම තමන්ට වඩා අවබෝධයටපත් වෙලා ඉන්නේ, හැමෝටම සාපේක්ෂව මම දුර්වලයි, අල්පේච්ච කෙනෙක් කියලා එහෙම හිතන්න, තමන්ගේ දැනුම බොහොම සුළු කරලා හිතන්න. මෙන්න මේ කියන ගුණවලින් විතරයි කෙනෙකුට ඉදිරියට යන්න පුළුවන්. තමන් ශ්‍රේෂ්ඨයි, තමන්ට තේරෙනවා, තමන්ට වඩා දෙනෙක් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ කියලා හිතනවායි කියලා කියන්නේ එයා තමයි මේ ලෝකේ ඉන්න උම්මතකයා, එයා තමයි මිත්‍යා දෘෂ්ටියේ පළවෙනියා. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ අත්දැකීම් අපට ලැබිලා තියෙනවා. අපට තේරෙන දේ නෙමෙයි, නොතේරෙන දේ තමයි අපි ගොඩාක් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. පේන දේ නෙමෙයි, නොපෙනෙන දේ තේරුම් ගන්නයි උත්සාහ කරන්නේ. හැබැයි එක යෝගියෙක් ඉන්නවා, එයාට හොඳට ඇවිදින්න පුළුවන්. හැබැයි හැමදාම එයා වාඩි වෙලා දුක් වෙනවා. මේ මාස පහක් ගිහිල්ලා තාම ඉරිදි නැහැ. මාස තුනෙන් වැඩෙන්න ඕන ධානයක් මේක. හැමෝම මාස දෙකක් මාර දෙක වෙනකොටත් මේක වඩා ගන්නවා. උපරිම මාස තුනෙන් හැමෝම ඉරිදියෙන් ගිහිල්ලා පිණ්ඩපාත කරනවා. බලන්න මට මාස පහක් කළා තාම මට මේක බෑනේ කියලා දුක් වෙලා කම්පා වෙනවා. එතකොට ඒ යෝගියාට කතා කළා, මං ඇව්වා දැන් බලන්න හැමෝම උඩින් යනවා, ඒක තියෙනවා, ඒක තියෙන බව දැනගෙන ඒගොල්ලෝ ඉන්නවා. හැබැයි ඔයාට ඇවිදින්න පුළුවන්, ඔයා ඇවිදින එක ඔයා දන්නවා. හැබැයි ඒක කවදාවත් දැනගත්තේ නැහැ. හැබැයි කවදාවත් ඉරිදීෙන් යන්න බෑ. අර නැති එකක් Tamanට නැහැ කියලා හිතාගෙන දුක් වෙනවා. හැබැයි තියෙන එකක් තියෙනවා. මොකද්ද? පයින් යන්න පුළුවන් කියන එකක් තියෙනවා. හැබැයි ඒක තියෙන බව Taman කවදාද දැනගෙන සන්තෝෂ වුණාද කියලා ඇහුවා මේ යෝගියා. කියනවා, "නේ ස්වාමිනි, මේක මට පුළුවන්. ඇවිදින්න පුළුවන් කියන එක මයි ළඟ තියෙනවා. හැබැයි ඒකට මං සන්තෝෂ වුණ නැහැ. හැබැයි ඉරිදීෙන් යන එක මයි ළඟ නැහැ. නැති එක ගැන මං දුක් වුණා. එහෙනම් තියෙන එකට සන්තෝෂ වෙන්න. එතකොට නැති ඒවා පවා Taman සතු වෙනවා. එහෙනම් මේ ලෝකේ හැමදේම අත්හැරලා හැමදේ තුලම තියෙන හිමිකාරත්වය අයිමි කළාම මේ ලෝකෙටම හිමිකාරයා එයා වෙන්නේ නැද්ද? රම්ම්‍ය සුරම්ම්‍ය සුබ එදා තථාගතයන් වහන්සේ අත්හැරියා, දරුවෝ අත්හැරියා, බිරිඳව අත්හැරියා, රජ සම්පත් ඔක්කොම අත්හැරියා. අද තුන් ලෝකාග්‍රව තථාගතයන් වහන්සේට තුන් ලෝකෙම අයිති වෙලා තියෙනවා. මව්වරු හැමෝම උන්වහන්සේට අයිති, පියවරු හැමෝම උන්වහන්සේට අයිති. තථාගත බුදුපියාණන් වහන්සේ කියලා අමතන අපි හැමෝම දරුවේ වෙලා ලෝකේ සෑම දරුවෙක්ම උන්වහන්සේට අයිති වෙලා මේ ලෝකේ හැමතැනම උන්වහන්සේට වේර විහාර. අපට යම්කිසි රටකට යන්න අපට වීසා අවශ්‍ය වෙලා තියෙනවා. ඒ රටට පිවිසෙන්න ඒ පිවිසුම් අවසරය අපට ඕනේ. හැබැයි භාග්‍යතුන් වහන්සේට කිසිම වීසාවකුත් නැහැ, කිසිම රටක පුරවැසිභාවයකුත් නැහැ. හැබැයි හැම රටේම වේර විහාර ඇදලා, සේනාසන ඇදලා හැම රටේම උන්වහන්සේට උරුමකාරකම ලැබිලා, එනා රම්ම්‍ය සුරම්ම්‍ය සුභහත්තරියා ලෝකෙම උන්වහන්සේට ගෙවල් ලැබිලා, දිව්‍ය ලෝකවල ගෙවල් ලැබිලා. එහෙනම් අපි මේ ලෝකේ අල්ලා ගන්න තාක්කල් සීමා සහිතයි. හත්තරලා මොකවත් අල්ලාගෙන නැත්තම්, මොකවත් අල්ලාගෙන නැති නිසා සියල්ලේම අයිතිකාරයෝ අපි බවට පත් වෙනවා. ඇයි මේ පුංචි සම්මා දිට්ඨිය, අපි මේ හැම මොහොතක් තුළම ජීවත් වෙන සම්මා දිට්ඨිය අපි තේරුම් ගන්න නැත්තේ, ස්පර්ශ කරන්නේ නැත්තේ, මේ සම්මා දිට්ඨිය අපේ බවට අපි උරුමකම් කියන්නේ නැත්තේ? එහෙනම් මේ සම්මා දිට්ඨිය දකින් නැති තාක්කල් මගේ සේනාසනය, මගේ විහාරාධිපතිකම, මගේ රස්සාව, මගේ වැඩපොළ, මගේ නිවස, මගේ වාහනය කියලා මම අල්ලා ගන්න හැම මොහොතක් ගානේ සීමාවක් ඇති වෙනවා. එහෙනම් ලෝකෙට සාපේක්ෂව සීමාවක් තියෙන නිසා හැමදාම මම පටු වෙනවා. ඒ කියන්නේ මම මිත්‍යාවට අයිතිකාරයෙක් වෙනවා. කිසිම දෙයක් මට අයිති නැහැ. කර්මානුරූපිය ගනුදෙනු කරලා කර්මයට අනුව කුසලේ නම් පැවතුණා, අකුසලේ නම් අයිමි වුණා. එහෙනම් කුසලයට හිමි, අකුසලයට අයිමි, මේක කර්මය ගනුදෙනුවක් කියලා ඉතාගෙන හිටියාම ලෝකෙම තියෙන සියලුම දේවල් වලට අයිතිකාරයා. එතකොට අපිට හිතෙනවා, එහෙනම් රජකමෙත් අයිතිකාරයා එයාද, රටවල් වල අයිතිකාරයාත් එයාද? ඔව්. අද මේ රට යාට කුසල්, ඒ නිසා පුරවැසිභාවයේ තියෙනවා, ජීවත් වීම අයිතිකාරයා වෙලා ඉන්නවා. හැබැයි අර රටවල් වල තියෙන්නේ අකුසල්, ඒ නිසා පුරෝසිභාවයක් නැහැ, ඒ රටට පිවිසෙන්න අවසරයකුත් නැහැ, ජීවත් වෙන්න ඒ අවස්ථාව ලැබිලත් නැහැ. හැබැයි ඒක අකුසලයට අනුව ඒ විදිහට පවතිනවා, කුසලයට අනුව මේක පවතිනවා. එනං කුසල් අකුසල් කියන දෙකම සම්බන්ධ වෙලා තියෙනව නේද? මේ රටටත් අනිත් රටටත් සාපේක්ෂව. එනං උන්වහන්සේට සෑම රටක් එකම සම්බන්ධයක් තියෙනවා. හැම රටේම හිමිකමක් තියෙනවා. මොකද්ද? මේ රටට කුසලයෙන් හිමිකමක් තියෙනවා, අර රටවල් වලට පය තියන්නවත් අයිතියක් නැහැ. ඒ නිසා අකුසලෙන් හිමිකමක් තියෙනවා. එනං කුසලයට මේ රටවල් ඉමි, අකුසලයට මේ රටවල් ඉමි බලනකොට ලෝකෙම රටවල් උන්වහන්සේට ඉමි. එහෙනම් මේ විදිහට අපි මේ ලෝකේ හැම දෙයක් තුළම අපි අතීතය නෙමෙයි දකින්නට ඕනේ, අනාගතේ නෙමෙයි දකින්නට ඕනේ, වර්තමානයේ මොනවද පේන්නේ, පේන එක දකින්නට ඕනේ, ඇයෙන්නේ මොනවද ඒක දකින්නට ඕනේ, දැනෙන්නේ මොනවද ඒක දකින්නට ඕනේ, ඇඟෙන්නේ මොනවද ඒක දකින්නට ඕනේ. අපි මේ වර්තමානයේ ජීවත් වෙන්නේ මොන ආකාරයටද, මොනවද අපි සතුව තියෙන්නේ ඒක පමණක් දකින්නට ඕනේ. තියෙන්නේ අපිට ත්‍රිරෝද රතයක් නම්, තියෙන්නේ එංගලන්තේ මහරජිනගේ කාලේ තිබිච්ච පරණ වාහනයක් නම්, ඒකෙන් සෑයීමටපත් වෙනවා. අනාගතයේ තියෙන සටලයිට් වලට සම්බන්ධ අලුත් තාක්ෂණය ගැන, අලුත් වාහන ගැන කම්පා වෙන්නේ නැහැ. එහෙනම් අතීතය අපි එක්ක නඩත්තු කරනවා, නැත්නම් අනාගතය නඩත්තු කරනවා කියන ඒ පුතුජන ස්වභාවයට යනවා. ඒක තුළින් මිත්‍යා දෘෂ්ටි ඉමි වෙනවා. වර්තමානයේ තියෙන්නේ මොන යකඩ කෑල්ලද, මොන යකඩ කුට්ටියක්ද අපට අයිති වෙලා තියෙන්නේ, ඒක තුළින් සෑයීමටපත් වෙනවා. ඒක තියෙන බව, ඒක අයිති බව දැනගන්නවා. අයිති නැති එක ප්‍රාර්ථනා කරගෙන බලාපොරොත්තු වෙලා දුක් විඳින්න යන්නේ. මෙන්න මේ සම්මාදිට්ඨිය අපි දකින්න පුළුවන් නම්, මේ සම්මාදිට්ඨිය ජීවත් වෙන්න පුළුවන් නම්, හැම මොහොතක් ගානේ පේන්නේ මොනවද ඒක විතරක් දැනගන්නවා, නොපෙනෙන දේ දැනගන්න යන්නේ නැහැ. ඇයෙන්නේ මොනවද ඒක විතරක් අපි අහගන්නවා, ඒකට අමතරව කිසිම දෙයක් අහගන්න යන්නේ නැහැ. ඒතු එම යනවයි කියලා කියන්නේ එයා සම්මාවට පයින් ගන්නවා, මිත්‍යාව වෙලා ගන්නවා. එහෙනම් දැනෙන්නේ හැඟෙන්නේ මොනවද ඒක විතරක් දැනගන්නවා. එතනින් හැට කිසිම දෙයක් දැනගන්න අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. සිතෙන්නේ මොනවද ඒ සිතන එක විතරක් දැනගන්නවා. ඊට වඩා එකක් විදර්ශනා කරලා දැනගන්න යන්නේ නැහැ. ඊට වඩා එකක් ගවේෂණය කරලා තේරුම් ගන්න යන්නේ නැහැ. එහෙම වුණොත් එයාගේ සම්මාව එයා විනාශ කරගෙන මිත්‍යාවට යා උරුමකම් කියනවා. මෙන්න මේකේන කමඨාන අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. මේකේන වර්තමානය තුළ, මේකේන සම්මාව තුළ ජීවත් වෙන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. එහෙනම් එදා පේස කර්මාන්ත දියණිය සෝතාපන්න වුණේ කොහොමද කියන එක දැන් අපිත් දන්නවා. ඒ කියන්නේ ඒ සෝතාපන්න ඵලය දැන් අපට තුරුම වෙලා, ඒකේන මාර්ගයට අපිත් පිවිසිලා. එහෙනම් අපි සෝතාපන්න විතරක් නෙමෙයි, මේකේන වර්තමානය තුළ අපි ස්පර්ශ වෙන හැම දෙයක් තුළින්ම දුකක් අට ගන්නවා. ඒ ස්පර්ශ වෙන දුක අපි වර්තමානයේ දැක්කාම සකු르දාගාමි වෙනවා. ඒ ස්පර්ශ වෙන දුක අපි සැප වශයෙන් දැක්කාම, සැප දුක වශයෙන් දැක්කාම, ධර්මයට අනුව ඒවා ගනුදෙනු කෙරුවාම, ධර්මානුකූල වෙනස් කළාම, අන්න ඒ වෙනස් කරන ස්වභාවය අඳුනගත්තාම, ඒකෙන් නිදහස් වුණාම අපි අනාගාමි බවට පත් වෙනවා. එහෙනම් අපි හැම දෙයක් තුළම වර්තමානයේ දැක්කා, ඒ වර්තමානයේ ස්පර්ශය දැක්කා, ඒ ස්පර්ශයේ ධර්මානුකූල වෙනස් කිරීමේ ධර්මතාවය දැක්කා. ඒ හැම දෙය තුළම පවතින්නේ ගනුදෙනුවක් කියලා දැකලා, ඒ පුද්ගල ස්වභාවයක් තමයි මේ හැමතැනම නඩත් වෙන්නේ කියලා දැකලා, පුද්ගලයා අයිමි වුණාම සතරමා භූතයත් අයිමි වුණා, ඒ ධර්මතාවයත් අයිමි වුණා, ස්පර්ශයත් අයිමි වුණා, වර්තමානයත් අයිමි වුණා. අතීතයත් එකයි, අනාගතයත් එකයි, වර්තමානයත් එකයි. ඒ අන්ත තුනම එක බවට පත් වුණා. සතරමා භූතයා එකතු වෙලා එක බවට පත් වුණා. ඒකට හේතුව පුද්ගලයා සත්‍යය නැති වුණා. රාත් වෙලා මේ භවයේ පිරිනිවන් පාන සුදුසුකම් ලැබුණා. බලන්න පේස කර්මාන්ත දියණිය සෝතාපන්න වෙච්ච ධර්මයේ ඉතුරු ධර්මතාවයත් අපි දැනගත්තා. සකු르දාගාමි වෙන්නේ කොහමද, අනාගාමි වෙන්නේ කොහමද, රාත් වෙන්නේ කොහමද කියලා අපි දැනගත්තා. එහෙනම් මේ කියන ධර්මතාවය නේද උදේ ඉඳලා රැ වෙනකම් ස්පර්ශ කරන්නේ, රාත්‍රිය පුරාවටම ස්පර්ශ කරන්නේ, නිින්ද යනකම් අපි මෙනෙහි කරන්නේ මේ ධර්මතාවය නේද? එහෙනම් මේ ධර්මතාවය දැන් ඉඳලා පුරුදු පුහුණු කරන්නට ඕනේ. අපගේ පුතුජන ස්වභාවයට අපි කම්පා නොවිය යුතුයි, ඒකට ප්‍රතික්ෂේප නොකළ යුතුයි, පුතුජන ස්වභාවයට විරුද්ධ නොවිය යුතුයි. සම්මාව නොදැක්ක නිසා අපට හම්බෙච්ච සැනසෙලි තෑග්ගක් මේ පුතුජන ස්වභාවය. එනා සම්මාව දැක්කාම අර කින පුතුජන ස්වභාවය නිකම්ම නිකං අතුරුදාන් වෙලා යනවා. අර එළිය ආපු ගමම අඳුර පාවෙලා යනවා වගේ අපි තුල තියෙන ඒ පුතුජන ස්වභාවය පාවී යනවා. එහෙනම් අපි හැමෝම මේ මොහොතේ ඉඳලා අපි ජීවත් වෙන පරිසරය තුල සම්මාව දකිමු, සම්මාව තුල ජීවත් වෙමු. හැම මොහොතක් ගානේ වර්තමානයේ තුල පේන දේ, දැනෙන දේ, ඇගෙන දේ, ඇයින දේ, සිතන දේ පමණක් දැනගෙන, ඒක විතරක් දැනගෙන අවබෝධ කරගෙන ජීවත් වෙන ඒ මානසිකත්වයේ දක්ෂකම අපි උරු කරගන්නට ඕනේ. තේරෙන්නේ නැති දේ, දැනෙන්නේ නැති දේ, අවබෝධ වෙන්නේ නැති දේ, පේන්නේ නැති දේ, ඇහෙන්නේ නැති දේ, දැනෙන්නේ නැති දේ, සිතෙන්නේ නැති දේ අපි ගන්න උත්සාහ කරනවා, තේරුම් ගන්න උත්සාහ කරනවා, දැනගන්න උත්සාහ කරනවා, අවබෝධ කරගන්න උත්සාහ කරනවා කියන මේ කියන ධර්මතාවයන් තුළ තමයි මෙච්චර කාලයක් මේ සංසාරේ මේ බුද්ධ ශාසනයෙන් 2600ක් වෙනකම් මිත්‍යා වෙලාම ඉපදිලා නැවත ඉපදෙන්න අපි උරුමකම් කියන්නේ. එහෙනම් දැන් මේ දුර්වලකම නිවැරදි කරගනිමු, මේ අඩුපාඩුව හදාගනිමු. දැන් ඉඳලා අපි හැමෝම ආර්ය ජාතිය ඉපදුනා. මේ දැන් ඉඳලා අපි හැමෝම තථාගතයන් වහන්සේගේ ශාසනයේ ආර්යවරු වුණා. දැන් මේ කියන කමඨාන වඩමු. මේ කියන සම්මාව අපගේ ජීවිත තුළ හැම මොහොතක් ගානේ පවතින සම්මාවක්. මේක නිවැරදිව සම්මාවෙම දැකලා පුරුදු පුහුණු කරලා වඩලා මේ ලබාපු මිනිසත් භවයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන පළවලට පත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුළ ඒකාන්ත වශයෙන්ම පිරිණිවීම පිණිසම මේ ධර්ම දේශනාව කමඨාන අපි සියලුම දෙනාගේ පිරිණිවීමටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.